අගමැති ධූරය කියන රටේ දෙවැනියට වැදගත් තනතුර අල්ලසනට ලබා දීලා තියෙනවා. මේක තමයි ලංකා ඉතිහාසයේ වාර්තාගත ලොකුම අල්ලස. එහෙනම් අනිත් සියලුම පැමිණිලි නතර කරලා මේ පැමිණිලි විභාගයේ සදාචාරාත්මක යුතුයකම අල්ලස් කොමිසමට තිබෙනවා. හැබැයි ඒ ගැන අංශු මාත්‍රික උනන්දුවක් දක්වලා නැහැ. අගමැතිතුමා පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු විට ඇයි කෙතරම් අපක්ෂපාතීව කටයුතු කරනවද කියලා මේ පැමිණිල්ල කඩිනම් විවාහ කරලා පෙන්නුවොත් එතුමිය අගමැතිතුමාගේ සමීපතම මිතුරිය ඇතිවීම පිළිබඳ තියෙන චෝදනාවේ මිදෙන්න ඇයට අවස්ථාවක් ලැබුණා. නමුත් ඒ අවස්ථාව පාවිච්චි නොකර ඔව් මම අගමැතිගේ යාළුවෙක් තමයි, ඒ නිසා අගමැතිතුමාව පක්ෂග්‍රාහීව මම වැඩ කරන්න කියන කාරණේ මේ වෙන විට ඔවුන් ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ පැමිණිල්ල හරහා අල්ලස් කොමිසමේ පක්ෂග්‍රාහීත්වය රටට හෙළි කරගන්න අපිට ලැබීම අපි හිතන දෙවැන්නක් ග්‍රහණයක් කියලා.